तृतीय शतके यं यं हि राज भजति संतं वा यदि वा असं सीलवंतं विशीलं वा वसं तस्सेव गच्छति। सेवने करनु लबन तनताट अनुव सेवके आगे चरिते हेडगेसेन बव। यं यं हि राज भजति संतं वा यदि वा असं सीलवंतं विशीलं वा वसं तस्सेव गच्छति। यमेक सत्पुरुष वू हो असत्पुरुष वू हो सिल्वत वू हो दुसील वू हो यमेकु भजनय केरेद ए तनत्ता अहुगे वसंगेट पेमिने। यादिसं कुरुते मिथ्थं यादिसं न्यूचु पसेवति सोपि तादिसको होति सह वासो हि तादिसो। यमिक यंबंदु पुद्गलेकु मित्रकोट वेसेद यंबंदु पुद्गलेकु सेवनिय केरेद हे तेमेद एबंदु वेई एक्व विसी में सटी एसेय। सेवमानो सेवमानं संपुट्ठो संपुसं परं सरो दिद्धो कलापं व अलित्त मुपलिंपति उपलेपे बयादीरो नेव पाप सखासिया। विषपेवु हीय विष नति कोपुहिद विष गल्वन्नात्मेन सेवनय करनु लबन असत्पुरुषया तमा आश्रय करन पव नति अनेकागे संतानेहि पव गल्वन्नेय। नुवनति आय पविन वेलकी वेसेन तमागे संतानेहि पव तवरनवाट बियेन पाप यहलुवन अत्तेक नवन्नेय। पूति मच्चं कुसागेन यो नरो उपनायहति कुसापि पूति वायान्ति एवं बालूप सेवनो। यम मिनिसे कुसतनेन कुनु मालु बंदीद एन तनद गंद गमन्ने वे गंद हमन्ने वे। बालया बाल सेवने सटिद एसेमय। तरंच पालासेन यो नरो उपनायहति पत्तापि सुरभि वायन्ति एवं दीरूप सेवना। यम मिनिसे कोलेकिन तवरला उताद एन ए कोलेद सुवंद हमान्ने वे। नुवनतियन सेवने किरीमद एमदुय। तस्मा पत्त पुट्टे से च न्यात्वा संपाक मत्तनो असंते नप सेवेय संतो सेवेय पंडितो असंतो निरयं नेत्थि संतो पापेंति सुगतिं सत्ति गुंब जातकेन। एबेविन उतन कोलेट मेन्म थमाटत सत्पुरुष सेवने विपाके वन बावदन असत्पुरुषयान सेवनय नोकरन्नेय सत्पुरुषयान्म सेवनय करन्नेय। सत्पुरुषयान दकीम हा असत्पुरुषयान दकीम। साहु दस्सन मरियानं सन्नित्वा सो सदा सुखो अदस्सेनेन बालस्स निच्चमेव सुखी सिया। धम्मपदे सुख वर्गेन आर्यन दकीमद यहपति ओन्हा एक्व विसीम हेमकल्हीम सपयकि। बालयानो दकीमेन्नम हेमकल्हीम वन्ने सपयकि। सत्पुरुष सेवनये अनुहस सब्बि बेरेव समासेथ सब्बि कुब्बेथ संथवं सतं सद्धम्म मन्याय सेया होति न पापियो। सत्पुरुषयान समगम एक्वाव सत्पुरुषयान समगम मित्रुकम कराव सत्पुरुषयानगे पंचशील दसशील आदि गुणधर्मय दन उतुमेक वेई पविटेक नोवेई। सब्बि बेरव समासेथ सब्बि कुब्बेथ संतवं सतं सद्धम्म मन्याय ලබ්බති නං්‍යතෝ. සත්පුරුෂයන් සමග එක්වව්. සත්පුරුෂයන් සමගම විතුරුකම් කරව්. සත්පුරුෂයන්ගේ සදහම් දැන ප්‍රඥාව ලැබ, අනිකකින් එය නොලැබෙයි. සබ්බි බේරව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං. සතං සද්ධම්ම මඤ්ඤාය සෝක මජ්ජේන සෝචති. සත්පුරුෂයන් සමගම එක්වව්. සත්පුරුෂයන් හාම මිතුරුකම් කරව්. සත්පුරුෂයන්ගේ සදහම් දැන ශෝක මධ්‍යයේ ශෝක නොකෙරෙයි. සබ්බි බේරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං. සතං සද්ධම්ම මඤ්ඤාය ඥාති මජ්ජේ විරෝචති. සත්පුරුෂයන් සමගම එක්වව්. සත්පුරුෂයන් හාම මිතුරුකම් කරව්. සත්පුරුෂයන්ගේ සදහම් දැන නෑයන් මැද බබලයි. සබ්බි බේරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං. සතං සද්ධම්ම මඤ්ඤාය සත්තා ගච්ඡanti සුග්ගතින්. සත්පුරුෂයන් සමගම එක්වව්. සත්පුරුෂයන් හාම මිතුරුකම් කරව්. සත්පුරුෂයන්ගේ සදහම් දැන සත්වයෝ සුගතියට යති. සබ්බි බේරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං. සතං සද්ධම්ම මඤ්ඤාය සත්තා තිට්ඨಂತಿ සාතතං. සත්පුරුෂයන් සමගම එක්වව්. සත්පුරුෂයන් හාම මිතුරුකම් කරව්. සත්පුරුෂයන්ගේ සදහම් දැන සත්වයෝ සමකල්හි සුවසේ සිටිති. සබ්බි රේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං. සතං සද්ධම්ම මඤ්ඤාය සබ්බ දුක්ඛා පමුච්ඡති. සත්පුරුෂයන් සමගම එක්වව්. සත්පුරුෂයන් හාම මිතුරුකම් කරව්. සත්පුරුෂයන්ගේ සදහම් දැන සියලු දුකින් මිදෙයි. දේවතා සංයුක්තෙන් සවේ ලබේත නිපකං සහායං සද්ධි චරං සාදු විහාරී දීරං අභිබුය්‍ය සබ්බානි පරිස්ස යානි චරය්‍ය නෙන්ත මනෝ සතීමා. නුවනත්තා වූ මනා පැවතුම් ඇත්තා වූ ධෛර්යවත් වූ එක්ව හැසිරෙන්නා වූ මිතුරෙක් ලබන්නේ නම් සියලු උවදුරු මැඩ සිහියෙන් යුක්තව සතුටු සිතින් ඔහු හා එක්ව හැසිරෙන්නේය. ඒක චර්යාව. නෝචේ ලබේත නිපකං සහායං සද්ධී චරං සාදු විහාරි දීරං රාජාච රට්ටං විජිතං පහාය ඒකෝචරේ මාතං ගරඤ්ඤ ව නාගෝ. නුවනත්තා වූ මනා පැවතුම් මැත්තා වූ ධෛර්යවත් වූ එක්ව හැසිරෙන්නා වූ මිතුරෙක් නොලබා නම් ඉදින් අත්පත් කරගත් රට හැර හැසිරෙන්නා වූ රජෙකු මෙන්ද වනේහි එකලාව හැසිරෙන හස්තිරාජයකු මෙන්ද තනිව හැසිරෙන්නේය. ඒකස්ස චරිතං සෙයියා නත්ථි බාලේ සහායතා ඒකෝ චරේ නච පාපානි කෛරා අපසුකෝ මාතංග රඤ්ඤෝව නාගෝ. කෝසම්බි ජාතකෙන් තනිව හැසිරීම උතුමිය යහළු වී ගතකළ යුත්තක් බාලයා කෙරෙහි නැත. පව් නොකරන්නේය. පිරිස් පාලනය ගැන උත්සාහ හැර වනයේ හුදකලාව හැසිරෙන නාගරාජයා මෙන් හැසිරෙන්නේය. චරංච නා දිගච්චෙය්‍ය සෙය්‍ය සදිත මත්තනෝ ඒකචරියන් දල්හං කෛරා නත්ති බාලේ සහායතා. ධම්මපදය බාලවග්ගය. මිතුරන් සොයන තැනැත්තේ තමාට වඩා උතුම් වූවෙකු හෝ තමා හා සම වූවෙකු හෝ නොලැබුයේ නම් එකලාව විසීමම කරන්නේය. යහළු වීමෙන් ගත කළ යුත්තක් බාලයා කෙරෙහි නැත. විශ්වාස කළ යුතු නොකළ යුතු අය. යස්මින් මනෝ නිවිසතා චිත්තං චාපි පසීදති අදිට්ඨ පුබ්බකේ පෝසෝ කාමං තස්මින් පි විස්සසේ. සාකේත ජාතකයෙන්. පෙර නොදුටු විරු යම් කිසිවෙකු කෙරෙහි දුටු පමණින් තමාගේ සිත පිහිටාද, දුටු පමණින් සිත පහදීද, පෙර නොදුටු විරු ඒ තැනැත්තා කෙරෙහි ඒකාන්තයෙන් විශ්වාස කරන්නේය. න විස්සස්සේ අවිසත්තේ විසත්තේ පීන විසස්සේ. විස්සසා බය මන්වේති, සීහාව මිග මාතුකා. විශ්වාස භෝජන ජාතකයෙන්. අවිශ්වාසයාද විශ්වාස නොකරන්නේය, විශ්වාසයාද විශ්වාස නොකරන්නේය. මීවින්න කෙරෙහි විශ්වාස තැබීමෙන් සිංහයාට මරණය පැමිණියාක් මෙන් විශ්වාසය නිසා බය පැමිණෙයි. නාස්මසේ කත පාපම්හි නාස්මසේ අලිකවාදිනේ. නාස්මසේ අත්තට්ට පඤ්ඤාමිහි අතිසන්තේපි නාස්මසේ. වරක් වරද කළ පුද්ගලයා විශ්වාස නොකරන්නේය, බොරු කියන්නාද විශ්වාස නොකරන්නේය, තමා ගැනම බලන්නාද විශ්වාස නොකරන්නේය, තමනට වඩා ශාන්ත තැනැත්තාද විශ්වාස නොකරන්නේය. බවන්ති හේකේ පුරිසා ගෝපිපාසික ජාතිකා. ගසන්ති මඤ්ඤේ මිත්තානි වාචාය නච කම්මුතා. ජලයට කිසි ආධාරයක් නොකොට බඩපුරා බී යන පිපාසිත ගවයන් වැනි ඇතැම් පුරුෂයෝ වෙති. ඔවුහු ක්‍රියාවෙනි කිසිවක් නැතිව වචනයෙන් පමණක් සංග්‍රහ කරමින් මිත්‍රයන් ගසා කති. සුක්ඛංජලි පග්ගහිතා වාචාය පලිගුණ්ඨිතා. මනුස්ස පෙග්ගුණා සීදේ යස්මින් නත්ති කතං යුතා. හිස් අත ඔසවාගෙන කතාවෙන් සියල්ල වසාගෙන එන නිසරු මිනිසුන් ආශ්‍රය නොකරන්නේය, කෘතඥතාව නැති මිනිසුන්ද ආශ්‍රය නොකරන්නේය. නහි අඤ්ඤඤ්ඤ චිත්තානං ඉත්තීනං පුරිසානං වා නානාච කත්වා සංසග්ගං තාදි සම්පි නාස්මසේ. වරින් වර එක එක සිත් ඇති කර ගන්නා වූ ස්ත්‍රීන් හා පුරුෂයන්ද විශ්වාස නොකරන්නේය, අනතුරු කරනු පිණිස නොඑක් ආකාරයෙන් මිතුරු වන්නවුන්ද විශ්වාස නොකරන්නේය. අනරිය කම්මං ඔක්කාන්තං අත්තේතං සබ්බ ගාතිනං නිසිතංව පටිච්චන්නං තාදිසම්පි නාස්මසේ. නොමනා වැඩට බැස සිටින්නා වූ ස්ථීර කතා නැත්තා වූ ඉඩක් ලදහොත් සියල්ල වනසන්නා වූ වැසී තිබුණු තිවුණු කඩුවක් බඳු පුද්ගලයන් විශ්වාස නොකරන්නේය. මිත්තාරු පේනි දේ කච්චේ සකාල්ලේන අචේතසා විවිධේහි උපායේහි තාදිසම්පි නාස්මසේ. ඇතමෙක් නපුරු සිතින් මටසිලුටු වචනයෙන් නොයෙක් උපායෙන් මිත්‍රවේශයෙන් එති, එබඳු පුද්ගලයන් විශ්වාස නොකරන්නේය. ආමිසංව දනං වාපී යත්ත පස්සති තාදිසෝ දුහින් කරෝති දුම්මෝදෝ තාංච ඤත්වාන ගච්ඡති. කුක්කුට ජාතකයෙන්. එබඳු පුද්ගලයා යම් තැනක කෑයුත්තක් හෝ ධනයක් හෝ දකීද ඒ කල්හි ද්‍රෝහී වී ඒවා පැහැරගෙන මිතුරාද නසායයි. ගාථාසනං කුංජරං කන්හ සප්පං මුද්දාවි සිත්තං පමාදච සබ්බා. ඒතේ නරෝ නිච්චයන්තෝ බජේත තේ සංහවේ දුබ්බීදු සබ්බ බවෝ. ගින්නය ඇතාය සර්පයාය රජය සියලු ස්ත්‍රීහුය යන්න මොවුන් භජනය කරන තැනැත්තේ නිතරම සිහියෙන් යුක්තව එය කරන්නේය, ඔවුන්ගේ අදහස දැන ගැනීමට දුෂ්කරය. නවිස්සසේ සාක පුරාණ සන්තං සන්තතං නවිස්සසේ මිත්ත පුරාණ චෝරං නවිස්සසේ රාජා සකා මමන්ති නවිස්සසේ ඉත්ති දස්සන මාතරං සර්පාදීන් විසිය හැකි බැවින් පරණ කොළ අතු ඇතිරිල්ල කෙරෙහි විශ්වාසය නොතබන්නේය. පරණ මිතුරෙකු වූ සොරාද ඒ පරණ මිතුරුකම නිසා විශ්වාස නොකරන්නේය. මාගේ යහළුවෙක් කියා රජු කෙරෙහි විශ්වාසය නොතබන්නේය. දරුවන් දස දෙනෙකුගේ මවක වුවද ස්ත්‍රිය කෙරෙහි විශ්වාසය නොතබන්නේය. නවිස්සසේ රාම කරාසු නාරිසු අච්ඡන්ත සීලාසු අසඤ්ඤතාසු අච්ඡන්ත පේමානු ගතස්ස බරියා නවිස්සසේ තිත්ථ සමාහි නාරියෝ කුණාල ජාතකයෙන් අඥානයන් කෙරෙහි රාගය නගා සිටවන්නා වූ ආචාර සීලය ඉක්මවා සිටින්නා වූ නොහික්මුණා වූ ස්ත්‍රීන් කෙරෙහිද විශ්වාසය නොතබන්නේය. භාර්යාව තමාට ප්‍රිය ප්‍රේම කරන්නීය කියාද විශ්වාසය නොතබන්නේය. ස්ත්‍රීහු සර්වසාධාරණ තීර්ථ වැන්නෝය. රහස් ගුයිහස්ස හි ගුයිහ මේව සාදු නහි ගුයිහස්ස පස්සත මාවිකම්මං අනිපාදාය සහය්‍ය දීරෝ නිපන්නත්තෝ යථා සුඛං බනෙය්‍ය. රහස් රහස රහසක් ලෙස තබා ගැනීමම යහපති. රහස හෙළි කිරීම පැසසිය යුත්තක් නොවේ. නුවණැත්තේ නොබිදෙනු පිණිස නොකියා ඉවසන්නේය. කාරණය මුදුන්පත් වූ පසු කැමති පරිදි කියන්නේය. නගුයිහ මත්තං විවරෙය්‍ය රක්ඛෙය්‍ය නං යථා නිදං නිදින් නහි පාතු කතෝ සාදු ගුයිහෝ අත්තෝ පජානතෝ. සැඟවිය යුතු කරුණ නොහෙලි කරන්නේය. එය නිදානයක්සේ ආරක්ෂා කරන්නේය. සැඟවිය යුත්ත හෙළි කරන ලදුයේ යහපතක් නොවෙයි. තියා ගුයිහං න සංසෙය්‍ය අමිත්තස්ස ච පණ්ඩිතෝ යෝචා මිසේන සංහීරෝ හදයත්තේ නෝච යෝ නරෝ. ස්ත්‍රියට රහස් නොකියන්නේය. සතුරාටද නොකියන්නේය. යමෙක් ආමිසයෙන් පොළඹවා ගත හැකිද ඔහුටද නොකියන්නේය. සිතේ අනිකක් තබා මිත්‍ර රූපයෙන් කතාකොට සිත පැහැර ගන්නා තැනැත්තාටද රහස් නොකියන්නේය. ගොයිහං මත්ථ සම්බුද්ධං සම්බෝධයති යෝ නරෝ මන්ථ බේද බයා තස්ස දාසා බුතෝ තික්ඛති. රහස කා හටවත් නොදන්විය යුතුය. යම් මිනිසෙක් ඒ අනුනට දන්වා නම් ඔහුට අනිකාගේ දාසේකු මෙන් වී සියල්ල ඉවසන්නට සිදුවන්නේය. යාවන්තෝ පුරිසස්සත්තං ගුයිහං ජානන්ති මන්තිනං තාවන්තෝ තස්ස උබ්බේගා තස්මා ගුයිහං න විස්සජේ. පුරුෂයෙකුගේ රහස් කරුණ යම් පමණ අය දනිත් නම් එපමණට ඔහු තැතිගැනුම් ඇත්තේය. එබැවින් රහස හෙළි නොකරන්නේය. විවච්ච බාසෙය්‍ය දිවා රහස්සං රත්තිං ගිරං නාති වේලං පමුංචේ උපස්සුති කාහි සුනත්ති මන්තං තස්මා මන්තෝ කිප්ප මුපේති බේදං. උම්මග්ග ජාතකයෙන් රහස් කතා කරන තැන ජනයාගෙන් හිස් කරවාගෙන දවල් කතා කරන්නේය. රාත්‍රියේ වැඩි වේලාවක් රහස් කතා නොකරන්නේය. සැඟවි රහස් අසා ගන්නෝ ඇතහ. ඒ හේතුවෙන් මන්ත්‍රය වහා බිඳෙන්නේය. කතා කළ දෙය සිදු නොවන්නේය. ඉල්ලීම මෙය කණ්ඨ මාණික්‍ය ඉල්ලූ තවුසාට නොසතුටු වූ නාගරාජයෙකු විසින් කියන ලද්දකි. මණිකණ්ඨ ජාතකය බලනු. මමන් නපානං විපුලං උලාරං උපජ්ජති මස්ස මනිස්ස හේතු තං තේ න දස්සං අතියාචකෝසි න චාපි තේ අස්මං ආගමිස්සං. මේ මාණික්‍ය නිසා මාහට උසස් ආහාර පාන බොහෝ උපදින්නේය. එය ඔබට නොදෙන්නෙමි. ඔබ පමණ ඉක්මවා ඉල්ලන්නේය. ඔබගේ අසපුවටද මම නැවත නොයෙන්නෙමි. සසු යථා සක්කර දෝත පානී තාසේසි මා සේලං යාචමානෝ තං තේන දස්සං අති යාචකෝසි නචාපිතේ අස්මං ආගමිස්සං. තෙල් ගලෙහි මෝහත් කරන ලද කඩුවක් අතින්ගත් තරුණයෙකු විසින් බියගන්වන්නාක් මෙන් මාණික්‍ය ඉල්ලමින් ඔබ මා බියගැන් වූහෙය. එය ඔබට නොදෙන්නෙමි. ඔබ පමණ ඉක්මවා ඉල්ලන්නෙහිය. මින් මතු මම ඔබගේ මේ අසපුවටද නොයෙන්නෙමි. නතං යාචේ යස්ස පියං ජිහිකින්සේ දෙස්සෝ හෝති අතියාචනාය නාගෝ මනින් යාචිතෝ බ්‍රහ්මණේන අදස්සනං ඒව තජජ්ජ ගාමා. මණිකණ්ඨ ජාතකයෙන් යම් දෙයක් යමෙකුට ප්‍රිය බව දන්නේ නම් ඒ දෙය ඔහුගෙන් නොඉල්ලන්නේය. පමණ ඉක්මවා ඉල්ලීමෙන් අප්‍රිය වෙයි. බ්‍රාහ්මණයා විසින් මැණික ඉල්ලූ නාගයා ඔහුට නොපෙනීම ගියේය. මේ බෝසතාණන් වහන්සේ බ්‍රහ්මදත්ත රජුට කී ගාථා තුනකි. දොයං යාචනකෝ රාජ බ්‍රහ්මදත්ත නිග්ගච්ඡති අලාභං ධනලාභං වා ඒවං ධම්මාහි යාචනා. බ්‍රහ්මදත්ත රජතුමානෙනි, ඉල්ලන තැනැත්තේ ධනය ලැබීම හෝ නොලැබීම යන දෙකින් එකකට පැමිණෙයි. ඉල්ලීමේ සැටි එසේය. යාචනං රෝදනං නාම පංචාලනං රතේ සබ යෝ යාචනං පච්චක්ඛාති තමාහු පටිරෝදනං. පංචාල රජතුමානෙනි, ඉල්ලීම නම් හැඬීමකි. යමෙක් ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේද එය නැවත හැඬීමක් යැයි නුවණැත්තෝ කීහ. මාමද්දං සොන්සු රෝදන්තං පංචාලා සුසමාගතා තුවං වා පටිරෝදන්තං තස්මා ඉච්ඡාමහං රහෝ. බ්‍රහ්මදත්ත ජාතකයෙන් ඔබගෙන් ඉල්ලීම් වශයෙන් හඬන්නා වූ මාද, ඉල්ලූ දෙය නොදීම වශයෙන් හඬන්නා වූ ඔබද, මෙතනට රැස් වූ පංචාල රට වැසියෝ නොදකිත්වායයි ඔබ හා කතා කිරීමට මම ජනයන් නැති තැනක කැමති වෙමි. බ්‍රහ්මදත්ත ජාතකය බලනු. ආර්යන්ගේ ඉල්ලීම. මෙය අට්ටිසේන නම් වූ තාපසයන් හා බ්‍රහ්මදත්ත රජු අතර ඇති වූ කතාවකි. යේ මේ අහං න ජානාමි අට්ටිසේන වනිබ්බතා වනිබ්බකා තේ මං සංගම්ම යාචන්ති කස්මා ත්වං මං න යාචසි. අට්ටිසේනයන් වහන්ස, මේ යාචකයෝ කවරහුදැයි මම නොදනිමි. ඔහු අවුත් මාගෙන් නොයෙක් දේ ඉල්ලති. ඔබ වහන්සේ මාගෙන් කුමක් නිසා කිසිවක් නොඉල්ලන්නාහුද? යාචකෝ අප්පියෝ හෝති යාචං අදම්මප්පියෝ තස්මා හංතං න යාචාමි මාමේ විදෙස්සනා අහු. ඉල්ලන තැනැත්තේ දෙන තැනැත්තාට අප්‍රිය වේ. ඉල්ලන දේ නොදෙන තැනැත්තාද ඉල්ලන්නහුට අප්‍රිය වේ. එවැවින් මම ඒ අප්‍රිය භාවය මාහට නොවේවායයි ඔබගෙන් කිසිවක් නොඉල්ලමි. යෝචේ යාව ජීවනෝ කාලේ යාචනං න යාචති පරංච පුඤ්ඤෝ දංසේති අත්තනාපි න ජීවති. ඉල්ලීමෙන් ජීවත් විය යුතු වූ ශ්‍රමණ බ්‍රාහ්මණාදී යමෙක් සුදුසු කලෙහි ඉල්ලිය යුත්ත නොඉල්ලා නම් හෙතෙමේ දායක වූ අනිකාද පිනෙන් පිරිහෙවයි, හෙතෙමේද ජීවත් නොවෙයි. యోచ యాచన జీవనో కాలే యాచం హి యాచతి పరంచ పుణ్యం లభ్యేతి అత్తనాపి చ జీవతి. ఇల్లీమెన్ జీవత్ వియుతి అమెక్ సుదుసుకల్హి ఇల్లియయుత్త దాయకేన్గెన్ ఇల్లాద హెతెమ అనకాట పిన్ లభవై తెమేద జీవత్వే. న వేదిస్సంతి సప్పన్యా దిస్వా యాచక మాగతం బ్రహ్మచారి పియో మే సి వరతం భంజమిచ్చసి. దానపలయ దన్నా నువనత్తో ఆ యాచకయా దక నొకిపెతి ఉతుం పెవతుం మెత్తానిని ఒబ మట ప్రియవూ ఎహియ యమె కెమతి వన్నే నం ఎయ ఇల్లను మెనవి. నచే యాచాంతి సప్పన్యో ధీరో వేదీతు మరహతి ఉద్దిశ అరియా తిట్టంతి ఏసా అరియాన యాచన. అట్టిసేన జాతకేన్ నువనెత్తో నొయిల్లన్నాహుయ నువనతి దాయకయా దియుత్త దెనగనీమట సుదుసుయ ఆర్యయో ఉదిసా సిటితి ఏ ఆర్యాన్గే ఇల్లీమాయ్. పమిని దుఃఖ కియయుతు నొకియయుతు అయ మే బోసతానన్ వహన్సే దుఃఖట పత్తు అవస్థావకది బమదత్ రజుటకి గాథా పిలకి సచేతే దుఃఖం ఉప్పజ్జే కాశీనం రట్టవడ్డన మాకో నోథస్స అఖాహి యో తం దుఃఖాన మోచయే. కసీరట వెసియన్గే రజ్జురువని ఇదిన్ ఒబట దుఃఖక్ ఉపన్నేనం యమెక్ ఏ దుఃఖిన్ ఒబ ముదవా నొగెననం ఒహుట ఏ దుఃఖ నొకియన్నేయ. యోథస్స దుఃఖ జాతస్స ఏకంతంపి బాసతో విప్పమోచేయ దమ్మేన కామం తస్స పవేదయే. దుఃఖట పెమినియావు ఒబెగే దుఃఖ కీ కల్హి యమెక్ ఇన్ కొటసక్వత్ పహకెరేనం ఒహుట ఏ దుఃఖ కియతోత్ కియన్నేయ. యో అత్తనో దుఃఖ మనాను పుట్టో పవేదయే జంతు అకాల రూపే ఆనందినో తస్స భవంత్య మిత్త హితేసినో తస్స దుఃఖీ భవంతి. అనున్ విసిన్ నవత నవత విచారణు లభూ యమెక్ అకాలేహి తమాగే దుఃఖ మిరమాహట కియాద ఎయిన్ ఒహుగే సతురో సతురు వన్నాహ హితవత్ హూ దుక్ వన్నాహ. కాలంచ న్యత్వాన తథా విదస్స మేధావినం ఏక మనం విదిత్వా అఖేయ తిప్పాని పరస్స ధీరో సన్హం గిరం అత్త వతిం పముంచే. నువనెత్తే దుఃఖకీమట సుదుసుకాలే దనగెన కియను లభన అనెక తమాహా సమసిత్ అతి నువనతియకు భవ దనగెన అనికెకుట తమాగే దుఃఖ కియన్నేయ. కియన కల్హీదు అర్థసహితవు మొలొప్పు వచనయన్ కియన్నేయ. సవేచ జన్యా అవిసైహ మత్తనో నాయం నీతిమైహ సుఖాగమాయ ఏకోపి తిప్పాతి సహయ్య ధీరో సచ్చం హిరొత్తప్ప మపెక్కమానో. దూత జాతకేన్ ఇదిన్ పెమినియావు దుఃఖ తమాగే హో అనున్గే బలేకిన్ దుర్కల నొహక్కే నొహకియకక్ భవ దన్నేనం మే లోకధర్మయ మాహట సెపయ పినిస పమనక్ అతియక్ నొవే యై సలకా తమా కెరిహి అతి లజ్జాభయ దెఖ అపేక్షా కరమిన్ నోనెత్తే తనివమ దుఃఖ ఇవసన్నేయ. అష్టలోకధర్మయ లాభో అలాభో అయసో యసోచ నిందా ప్రశంసాచ సుఖంచ దుఃఖం ఏతే అనిచ్చా మనుజేసు ధమ్మ అసస్యత విపరిణామ ధమ్ము. అంగుత్తర నికాయన్ లాభయ අලාභය යසසය අයසසය නින්දාව ප්‍රශංසාව සැප දුක යන මේ ස්වභාවයෝ මිනිසුන් කෙරෙහි අනිත්‍යයෝය අශාස්වතයෝය පෙරලෙන ස්වභාවයෝය. හැම දෙනම නින්දා ලබන බව පෙරාණ මේතුන් අතුල නේතං අජ්ජතනා මීව නිද්දන්ති තුන්හි මාසීනං නින්දන්ති බහුබානිනං මිතබානීපි නින්දන්ති නත්ති ලෝකේ අනින්දිතෝ. අතුලය මේ නින්දා කිරීමේ සිරිත පරණ දෙයකි, අලුත් දෙයක් නොවේ. නොබැන සිටින්නවුන්ටද නින්දා කෙරෙති, බොහෝ කතා කරන්නවුන්ටද නින්දා කෙරෙති, පමණ කතා කරන්නවුන්ටද නින්දා කෙරෙති. ලෝකේහි නින්දා නොලබන්නේක් නැත. නච භවිස්සන්ති නච්චේරහි විජ්ජති. ඒකන්තං නින්දිතෝ පෝසෝ ඒකන්තං වා පසින්සිතෝ. ධම්මපදය කෝද වර්ගෙන්. නින්දාම ලබන්නා වූ කෙනෙක් හෝ ප්‍රශංසාම ලබන්නා වූ කෙනෙක් හෝ ලෝකයේ පෙරද නොවීය, මතුද නූපදන්නේය, දනුදු නැත. නින්දා ප්‍රශංසා නිසන් නිසා පණ්ඩිතයන් නොසැලෙන බව. සේලෝ යථා ඒක ගනෝ වාතේනන සමීරති, ඒවං නින්දා පසංසාසු න සමිංචන්ති පණ්ඩිතා. ධම්මපදය පණ්ඩිත වර්ගයෙන්. ඒක ගන වූ මහා ගල සුලගකින් නොසැලෙයි, එමෙන් පණ්ඩිතයෝ නින්දා ප්‍රශංසා නිසා නොසැලෙති. සුව දුක් දෙකෙහි නොසැලෙන තැනැත්තා. යස්ස ජිතෝ කාම කණ්ඨකෝ අක්කෝසෝ ච වදෝ ච බන්ධනංච පබ්බතෝ විය සෝටිතෝ අනේජෝ සුඛ දුක්ඛේසු න වේදති සබික්ඛු. උදානයෙන්. යමකු විසින් තෘෂ්ණා නැමැති කටුව දිනන ලදද, ආක්‍රෝෂයද, වදයද, බන්ධනයද දිනන ලදද, සොලවන කෙලෙස් නැත්තේ පර්වතයක්සේ ස්ථීර භික්ෂුතෙමේ සැපදුක් දෙකෙහි නොසැලෙයි. ශෝකය. න සෝචනාය පරිදේවනාය සත්තෝච ලබ්හෝ අපි අපකෝපි සෝචන්ත මේනං දුක්ඛිතං විදිත්වා පච්චත්තිකෝ අත්ත මනෝ භවන්ති. ශෝක කිරීමෙන්ද හැඬීමෙන්ද මද වූ ප්‍රයෝජනයක් නොලැබේ. ශෝක කරන්නා වූ දුක්ඛිත වූ පුද්ගලයා දැක ඔහුගේ සතුරෝ සතුටු වන්නාහ. යතෝච කෝ පණ්ඩිතෝ ආපදාසු නවේදති අත්ත මිනිච්චයන්යු පච්චත්තිකාස්ස දුකිත්තා බවන්ති දිස්වා මුඛං අවිකාරං පුරාණං. ඒ ඒ දෙය තේරුම් ගැනීමට සමත් වූ පණ්ඩිතයා යම් කලෙක නොසැලේද විකාරයට නොපැමිණියා වූ පෙර පරිද්දෙන්ම පවතිනා වූ ඔහුගේ මුහුණ දැක ඔහුගේ සතුරෝ දුක් වෙති. ජප්පේන මන්තේන සුභාසිතේන අනුපාදේන පවේනියෝවා යථා යථා යත්ථ ලබත අත්තං තථා තථා තත්ථ පරක්කමෙය්ය. මන්ත්‍ර ජප කිරීමෙන් හෝ නුවණැතියන් හා මන්ත්‍රණය කිරීමෙන් හෝ ප්‍රිය වචනයෙන් කතා කිරීමෙන් හෝ තෑගිදීමෙන් හෝ වංශය දැක්වීමෙන් හෝ යම් යම් ආකාරයෙන් යම් තැනක අර්ථය සිදුවේද ඒ ඒ ආකාරයෙන් ඒ ඒ කාරණේහි උත්සාහ කරන්නේය. සචේ පජානෙය්‍ය අලබ්බ නෙය්‍යෝ මායාච අඤ්ඤේන වා පස අත්තෝ අසෝචමානෝ අදිවාසසෙය්‍ය කම්මං දල්හං කින්ති කරෝමි දානි. අංගුත්තර නිකාය 5. මේ කාරණය මා විසින් හෝ අනිකෙකු විසින් හෝ කොතෙක් උත්සාහ කළත් නොලැබිය හැකි බව යම් කලෙක දන්නේද? එකල්හි මාගේ කර්මය මහත්ය දැන කුමක් කරෙන්දයි ශෝක නොකරමින් ඉවසන්නේය. නුවණැතියන් විපතේදී නොතැවෙන බව. මෙය සතරු රජෙකු විසින් රජය පැහැරගෙන සිරගෙයක දමා සිටි බඹදත් රජතුමා විසින් කියන ලද ගාථා දෙකකි. මණිකුණ්ඩල ජාතකය බලනු. පුබ්බේව මච්ඡං විජහಂತಿ භෝගා මච්ඡෝ වාතේ පුබ්බතරං ජහාති අසස්සතා භෝගිනෝ කාමකාමී තස්මාන සෝචාමි හං ශෝක කාලේ. කාමයන් කැමැතිවන තැනැත්තානිනි, භෝගයෝ මිනිසා පළමුවෙන්ම හෝ හරිති, මිනිසා හෝ පළමුවෙන් භෝගයන් අත්හරි. වස්තුව නැතිවී නැවත දිලිඳුවන බැවින්ද, මැරි වස්තුවෙන් වෙන්වන බැවින්ද ධනවත් වූ අස්ථීරයෝය. එබැවින් මම ශෝක කාලයේදී ශෝක නොකරමි. උදේති ආපුරති වේති චන්දෝ අත්තං තපෙත්වාන ඵලේති සුරියෝ විදිතා මයා සත්තුක ලෝක ධම්මා තස්මාන සෝචාමි හං ශෝක කාලේ. මණිකුණ්ඩල ජාතකයෙන්. සතුරු රජානෙනි, චන්ද්‍රයා උදාවේ වැඩෙයි, අස්තයට යයි. සූර්යා ලොව තවා අස්තයට යයි. මා විසින් ලාභ අලාභ ආදී ලෝක ධර්මයෝ දන්නා ලදහ. එබැවින් මම ශෝක කාලයේදී ශෝක නොකරමි. මලවුන් ගැන හැඳීම නිෂ්ඵල බව. යංන සක්කා පාලේතුං පෝසේන ලපතං බහුං සකිස්ස විඤ්ඤූ මේදාවී අත්තාන මුපතාපයේ. මරණයක් ගැන බොහෝ විලාප කියන්න වුන් අතුරෙන් එක් පුරුෂයෙකු විසින්වත් යම් ජීවිතයක් නොරැක්ක හැකිය. ඒ බව දන්නා නුවණැත්තේ ශෝක කොට හඬා දොඩා කුමට තමාගේ ආත්මය තවන්නේද? දහාරාචහි යේ වුද්ධා යේ බාලා යේච පණ්ඩිතා අඩ්ඩා චේව දිලින්දාව සබ්බේ මච්චු පාරායනා. ලදරුවෝය, මහල්ලෝය, බාලයෝය, පණ්ඩිතයෝය, පොහොසත්වූය, දුප්පත්වූය යන හැම දෙනම මරහුගේ වශගේට පැමිණෙන්නෝය. පලාන මීව පක්කානං නිච්චං පපතනා බයං ඒවං ජාතාන මච්චානං නිච්චං මරණතෝ බයං. ඉදුනු ගෙඩිවලට නිරතුරුවම වැටීම පිළිබඳ බිය ඇත්තේ යම්සේද, එමෙන් උපන් සත්වයනට නිතරම මරණයෙන් බිය ඇත්තේය. සාය මේකේන දිස්සන්ති පතෝ දිට්ඨා බහුජ්ජනං පාතේ ඒකේ න දිස්සන්ති සායං දිට්ඨා බහුජ්ජනා. උදයේ භෝජනයා දක්නා ලැබෙත් ඔවුන්ගේ නැතමෙක් සවස නොදක්නා ලැබෙත්, සවස බොහෝ ජනයෝ දක්නා ලැබෙත් ඔවුන්ගේ නැතමෙක් උදයේ නොදක්නා ලැබෙත්. පරිදේවය මානෝ චේ කංචි අත්ථ උදබ්බහේ සමුල් හෝ හිංස මත්තානං කෛරාචේතං විචක්කනෝ. මුලාවී තමාටම හිංසා කරමින් හඬන තැනැත්තේ එයින් යම්කිසි අර්ථයක් ලබා නම් නුවණැත්තේ ඒ හැඬීම කරන්නේය. කිසෝ විවන්නෝ භවති හිංසා මත්තාන මත්තනා නතේන පේතා පලෙන්ති නිරත්තා පරිදේවනා. ශෝක කරන්නේ තමාටම හිංසා කර ගැනීමෙන් කෘෂ වෙයි, දුර්වර්ණ වෙයි. කෙනෙකුගේ ශෝකයෙන් මියගිය අය නොරකෙති. හැඬීම නිෂ්ඵලය. යථා සරණ මාදිත්තං වාරිනා පරිනිබ්බයේ ඒවම්පි දීරෝ සුත්වා මේධාවි පණ්ඩිතෝ නරෝ. කිප්ප මුප්පත්තිනං සෝකං වාතෝ තූලංව දංසයේ. යම්සේ ගිනිගත්ගේ ජලයෙන් නිවෙන්නේද එසේ උගත් නුවණැති මිනිස් තෙමේ උපන්නා වූ ශෝකය වාතය පුළුන් රොදක්සේ පිමහරින්නාක් මෙන් දුරු කරන්නේය. ඒකෝච මච්චෝ අච්චේති ඒකෝව ජායතේ කුලේ සංයෝ පරමාත්වේව සම්භෝගා සබ්බ පානිනං. මිනිසා තනිවම මෙලොවෙන් පහවෙයි, තනිවම නැවත උපදී. සියල්ලන්ගේම නෑමිතුරුකම් එක්වීම ප්‍රධාන කොට ඇත්තේය. තස්මා දීරස්ස බහුස්සුතස්ස සම්පස්සතෝ ලෝක මිමං පරංච අඤ්ඤාය ධම්මං හදයන් මනංච සෝකා මහන්තාපි න තාපයන්ති. අෂ්ටලෝක ධර්මයේ දැනීම නිසා මෙලොවත් පරලොවත් දක්නා වූ උගත් නුවණැත්තාගේ පපුව හා හිත මහත් වූද ශෝකයෝ නොතවති, තැවීමට සමත් නොවේති. දසරත ජාතකෙන් කොතැනක සිටියත් කර්මයෙන් නොමිදිය හැකි බව. න අන්තලික්කේ න සමුද්ද මජ්ජේ න පප්පතානං විවරං පවිස්ස න විජ්ජතිසෝ ජගතිප්පදේසෝ යත්තට්ඨිතෝ මුච්චෙය්‍ය පාපකම්මා. ධම්මපදය පාප වර්ගයෙන්. අහසෙහි විසුයේද, සමුද්‍ර මධ්‍යයට ගියේද, පර්වත විවරයකට පිවිසියේද කර්මයෙන් නොමිදෙයි. යම් තැනක වෙසෙන තැනැත්තේ පාපකර්මයාගේ විපාකය නොලබා ඉන් මිදේද එබඳු භූමි ප්‍රදේශයක් නැත. කර්මය ආපසු කැරකෙන බව. ලබති හන්තා හන්තාරං ජතාරං ලබතේ ජයං අක්කෝසකෝච අක්කෝසං රෝසිතාරංච රෝසකෝ අතකම්ම විවට්ටේන සෝ විලුත්තෝ විලුම්පති. කෝසල සංයුක්තයෙන් අනුන් නසන තැනැත්තේ තමා නසන කෙනෙකුද ලබයි, අනුන් පරදන තැනැත්තේ තමා පරදවන්නෙකුද ලබයි, අනුන්ට ආක්‍රෝෂ කරන්නේ ආක්‍රෝෂ කරන්නෙකු ලබයි, අනුනට රිදවන තැනැත්තේ තමාට රිදවන්නෙකු ලබයි. කර්මය ආපසු කරකීමෙන් අනුන් අයද්දය පැහැරගන්නා තැනැත්තාගේ දෙය අනුන් විසින් පැහැරගනු ලැබේ. යෝ අප්පදුට්ටස්ස නරස්ස දුස්සති සුද්දස්ස පොස්සස්ස අනංගනස්ස තමේව බාලං පච්චේති පාපං. අනුනට නපුරුකම් නොකරන්නා වූ, පිරිසිදු පැවතුම් මැත්තා වූ, කෙලෙස් නැත්තා වූ තැනැත්තා හට යමෙක් නපුරුකම් කෙරේද ඒ පාපය උඩුසුඟල සුළඟට ගැසූ සියුම් දූලියක් මෙන් ඒ බාලයා කරාම ආපසු එන්නේය. ධම්මපදය පාප වර්ගය. නිවැරදි උතුමන්ට වරද කරන්න වුන් විසින් මෙලොවම විපාක 10ක් ලබන බව. යෝ දණ්ඩේන අදණ්ඩේසු අපදුට්ඨේසු දුස්සති දසන්න මංච මඤ්ඤත රජ තානං කිප්පමේව නිග්ගච්ඡති. අන්නට නොරිදවන්නා වූ, අපරාධ නොකරන්නා වූ රහතුන්ට යමෙක් පීඩා කිරීම වශයෙන් අපරාධ කෙරේද හේතෙමේ කරුණු 10කින් එකකට මෙලොව දීම වහා පැමිණෙන්නේය. වේදනං පරුසං ජානී සාරීරස්ස ච වේදනං ගරුකං වාපි අබා ආබාධං චිත්තක්ඛේපං ච පාපුනේ. හේතෙමේ ශීර්ෂ රෝගාදියෙන් උපදිනා මහත් වූ වේදනාවකට හෝ පැමිණෙන්නේය. දුකසේ සපයාගත් වස්තු පිරිහීමකට හෝ පැමිණෙන්නේය. අත්පා ආදියේ බිඳුමකට හෝ පැමිණෙන්නේය. ලාදුරු ආදී නපුරු රෝගයකට හෝ පැමිණෙන්නේය. උමතු බවට හෝ පැමිණෙන්නේය. රාජතෝ වා උපස්සග්ගං අබ්බක්ඛානං ව දාරුණං පරික්ඛයං ව ඥාතීනං භෝගානං ච පබංගුරං. හේතෙමේ තනතුරෙන් පහකිරනු ලැබීම් ආදී රජුන්ගෙන් වෙන වුවදුරකොට හෝ පැමිණෙයි. නොකළ වරදකින් වුවද දරුණු චෝදනාවක් හෝ ලබයි. තමාට පිහිටවන නෑයන්ගෙන් හෝ පිරිහෙන්නේය. කුණුවීම් දිරායාම් ආදියෙන් ඔහු සතු වස්තුව හෝ නැසෙන්නේය. අත චස්ස අගාරාණී අග්ග ඩහති පාවකෝ කායස වේදා දුප්පඤ්ඤෝ නිරයංසෝ උප්පජ්ජති. ධම්මපදයේ දණ්ඩ වග්ගයෙන් ඔහුගේ ගෙවල් හෝ ගින්නෙන් දැවෙන්නේය. නුවණ නැත්තා වූ හේතමේ මරණින් මතුද නරකයෙහි උපදින්නේය. පාපය කුඩා යයි නොසිතිය යුතු බව. මාපමඤ්ඤේත පාපස්ස නමං තං ආගමිස්සති. උදය බින්දු නිපාතේන උදකුම්බෝ පිපූරති. පුරති බාලෝ පාපස්ස තෝකතෝ කම්පි ආචිනං. ධම්මපදයේ පාප වර්ගය. මාකල පාපය සුළුය. එය විපාක දීම් වශයෙන් මා කරා නොයන්නේ යයි නොසිතව්. දිය බින්දු වැටීමෙන්ද වතුර කලය පිරෙන්නේය. එමෙන් මද මද වූ පව් කිරීමෙන් මෝඩයාට පව් පිරෙන්නේය. මෝඩයාට පව් මී පැනිසේ බව. මදු වා මඤ්ඤති බාලෝ යාව පාපං න පච්චති. යදා ච පච්චති පාපං අත බාලෝ දුක්ඛං නිග්ගච්ඡති. යම්තාක් පාපේ විපාක දෙන තැනට නොපමිණියේද එතෙක් මෝඩයා එය මී පැනිසේ සිතයි. යම් කලෙක පාපය විපාක බවට පැමිණේද එකල මෝඩයා දුකටපත් වෙයි. විපාක දෙනතුරු පාපය සැඟ වී තිබෙන බව. නහි පාපං කතං කම්මං සජ්ජු කීරංව මුච්ඡති. දහන්තං බාලමන් වේති බස්මචින්නෝ ව පාවකෝ. ධම්මපදයේ බාල වග්ගයෙන්. දෙවූ කෙනෙහිම කිරි නොමිදෙන්නාක් මෙන් පාපය කළ කෙනෙහිම විපාක බවට නොපැමිණෙයි. එය විපාක දෙනතුරු නොනැසී අලුයෙන් වැසුණු ගිනි පුපුරක්සේ සන්තානය දවමින් බාලයා අනුව පවතින්නේය. පාපය දුරු කළ යුතු අයුරු. වානිජෝව භයං මග්ගං අප්පස්සත්තෝ මහද්දනෝ විසං ජීවිතු කාමෝව පාපානි පරිවජ්ජයේ. ධම්මපදය පාප වග්ගයෙන්. බොහෝ ධනෙ ඇති මද පිරිස ඇති වෙලෙන්දා බය සහිත මග හරණාමෙන්ද ජීවත් වනු කැමැත්තා විසින් විෂය හරණාමෙන්ද නුවණැත්තේ පාපය හරන්නේය. ධර්මයෙන් පහ වූ තැනැත්තා පශ්චත්තාප වන බව. චරන්ති බාලෝ දුම්මේදා අමිත්තේ නේව අත්තනා කරොන්ති පාපකං කම්මං යං හෝති කටුකප්පලං. යම් කර්මයක් කටුක ඵල ඇත්තේද මෝඩයෝ එබඳු පව් කම් කරමින් සතුරෙකු බඳු වූ සිතින් හැසිරෙති. නතං කම්මං කතා සාධු යං කත්වා ආනුතප්පති යස්ස අසු මුඛෝ රෝදං විපාකං පටිසේවති. යම් කර්මයක් කොට පශ්චාත්තාප වේද කඳුළු පිරුණු මුහුණු ඇත්තේ හඬමින් යම් කර්මයක විපාක විඳින්න වේද එබඳු කර්මය කරන ලදුයේ යහපත් නොවේයි. තංච කම්මං කතං සාධු යං කත්වා නානුතප්පති යස්ස පතීතෝ සුමනෝ විපාකං පටිසේවති. යම් කර්මයක් කර පසු නොතවේද යම් කර්මයක විපාකය සිනාවෙන් යුක්තව සතුරු සිත් ඇත්තේ විඳීද එබඳු කර්මය කරන ලදුයේ යහපත් වෙයි. පටිගච්ඡේව තංඛෛරා යං රඤ්ඤා හිතමත්තනෝ න සාකටික චින්තාය මන්තාදීරෝ පරක්කමේ. යම් කර්මයක් තමා හිතයයි දන්නේද එය පළමු කොට කරන්නේය. නුවණැත්තා වූ ධෛර්යවත් තැනැත්තා රියකරුවන්ගේ සිත බඳු සිතින් වැඩ නොකරන්නේය. යථා සාකටිකෝ පත්තං සමං හිත්වා මහා පතං විසමං මග්ග මාරුයිහ අක්ඛච්චි චින්නෝව ජායති. යම්සේ රියකරුවා සම මාර්ගය හැර මහා මාර්ගය හැර විෂම මාර්ගයට බැස සුන් අකුරු ඇත්තේ දුක් සහිත සිතුවිලි සිතාද, ඒවං ධම්මා අප්පකම්මං අදම්මං මනුවත්තිය මන්දෝ මච්ච මුඛං පත්තෝ අක්ඛ චින්නෝව ජායති. දේවපුත්ත සංයුක්තයෙන් එපරිද්දෙන් ධර්මයෙන් පහ අධර්මයට අනුකූල වී මෝඩයා මරුකටට පැමිණියේ සුන් අකුරු ඇතියහු මෙන් දුක් සහිත සිතිවිලි සිතයි. මුල නසාගත්තෝ යෝපාන මතී පාතේති මුසාවා ධඤ්ඤ භාසති ලෝකේ අදින්නං ආදියති පරදාරංච ගච්ඡති සුරාමේරය පානංච යෝ නරෝ අනුයුංචති ඉද වේ මේසෝ ලෝකස්මින් මූලං කනති අත්තනෝ. ධම්මපදය මල වග්ගයෙන්. යමෙක් සතුන් මරාද බොරු කියාද ලෝකේ හිනුදුන් දෑ සුරාගනීද පරදාරාවන් කරායේද සුරාමේරය පානේහි යෙදේද හෙතෙමේ මෙලොව තමාගේ මුල සාරන්නේය. දෙලොවම සතුටු වන තැනැත්තා. ඉද මෝදති පෙච්ච මෝදති කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති සෝ මෝදති සෝ පමෝදති දිස්වා කම්ම විසුද්ධි මත්තනෝ. ධම්මපදය යමක වර්ගයෙන්. කරන ලද පින් නැත්තේ මෙලොවද සතුටු වෙයි පරලොවද සතුටු වෙයි දෙලොවම සතුටු වෙයි. හෙතෙමේ තමාගේ පින්කම දැක මෙලොව සතුටු වෙයි. එහි විපාකය විඳිමින් පරලොව වඩාත් සතුටු වෙයි. ආත්මය රැකිය යුතු බව. අත්තානං වේ පියං ජඤ්ඤා නනං පාපේන සංයුජේ නහිතං සුලබං හෝති සුඛං දුක්ඛත්ත කාරිනා. කෝසල සංයුක්තෙන්. එදින් ආත්මය ප්‍රිය දෙයක් බව දන්නේ නම් ඒ ආත්මය පාපයෙන් යුක්ත නොකරන්නේය. පව් කරන්නාහට සැපය සුලබ නොවේ. තමා විසින්ම තමා කාලකන්ණියෙකු කරගන්නා බව. අත්තනා කුරුතේ ලක්ඛී අලක්ඛී කුරුතත්තනා නහි ලක්ඛින් අලක්ඛින් වා අඤ්ඤේ අඤ්ඤස්ස කාරකෝ. සිරි කාලකන්ණි ජාතකෙන්. තමාම තමා කාලකන්ණියෙකුද කෙරේ ශ්‍රියා ඇත්තියෙකුද කෙරේ අනිකෙක් අනිකෙකු කාලකන්ණියෙකු හෝ ශ්‍රියා ඇත්තියෙකු හෝ කරන්නෙක් නොවේ. තමාට වඩා ප්‍රිය දෙයක් උසස් නොවේ. යෝවේ පියං මේති පියා නුක්ඛංකී අත්තං තිරං කත්වා පියානි සේවේති සොණ්ඩෝව පිත්වාන විසස්ස තාලං තේනේවසෝ හෝති දුඛී පරත්ථ. යමෙක් මේ දේ මට ප්‍රියයයි ප්‍රිය දෙයට ආශා කොට ආත්මය අහක දමා ප්‍රිය දෙය සේවනය කෙරේද හෙතෙමේ සොණ්ඩයෙක් විෂ මිශ්‍ර රාබී දුකට පත්වන්නාක් මෙන් එයින් පරලොවෙහි දුකට පත්වෙයි. යෝ වීද සංඛාය පියානි හිත්වා කිච්චේනපි සේවති අරිය ධම්මං දුක්ඛිතෝව පිත්වාන යතෝ සදානි තේනේව සෝ හෝති සුඛී පරත්ථ. මහා සුදසෝම ජාතකෙන්. මේ ලෝකේහි යමෙක් නුවණින් ප්‍රිය වස්තූන් හැර දුකින් වුවද ආර්ය ධර්මය සේවනය කෙරේ නම් යම්සේ දුකින් වුවද ඖෂධයන් පානය කොට සුවපත් වන්නාක් මෙන් ඒ ආර්ය ධර්ම සේවනයෙන්ම හෙතෙමේ පරලොව සැප ඇත්තේ වන්නේය. සැම ප්‍රිය දෙයකටම වඩා ආත්මය උතුම් බව. මෙය භාර්යාව නිසා නැසෙන්නට ගිය රජෙකුට කළ අනුශාසනයකි. නවේ පියං මේති චනින්ද තාදිසෝ අත්තං නිරං කත්වාන පියානිසේවති අත්තාව සෙය්‍යා පරමාව සෙය්‍යා ලබ්බා පියා ඔච්චිත්තත්තේන පච්චා බරපුත්ත ජාතකයෙන්. මහරජ, ඔබ වැනි කෙනෙකු මාහට මෙය ප්‍රියයයි ආත්මය අහක දමා ප්‍රිය වස්තුූන් සේවනය කෙරේ නම් එය නුසුදුසිය. ආත්මයම උතුමිය. අන්‍ය ප්‍රිය වස්තුූන්ට වඩා ආත්මය ඉතා උතුමිය. ධනය රැස්කර ගත් කල්හි ප්‍රිය වස්තුූ කැමති පමණ ලැබිය හැකිය. තමාට අහිත දෑ කිරීම පහසු බව. සූකරාණි අසාධූනි අත්තනෝ අහිතාන ච යංවේ හිතඤ්ඤ සාදුංච තංවේ පරමං දුක්කරං. ධම්මපදය අත්ථ වර්ගය. තමාට අහිත වූ නොමනා වැඩ කිරීම පහසුය. යමෙක් තමාට හිතද යහපත්ද ඒ දෙය කිරීම අතිශයෙන් දුෂ්කරය. සත්පුරුෂයාට හොඳත් අසත්පුරුෂයාට නරකත් කිරීම පහසු බව. සූකරං සාදුනා සාදු සාදු පාපේන දුක්කරං. පාපං පාපේන සූකරං පාප මරියේහි දුක්කරං. උදානයෙන් සත්පුරුෂයා හට යහපත කිරීම පහසුය. අසත්පුරුෂයා හට යහපත කිරීම දුෂ්කරය. පාපියාට පාපය කිරීම පහසුය. ආර්යන්ට පාපය කිරීම අපහසුය. තෘතීය ශතකය නිමි.